සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරි ඉමානි සුඛානි ගහපති අධිගමනියානි කාලේන කාලං සමයේන සමයං උපාදාය කතමානි චත්තාරි අත්ථ සුඛං භෝග සුඛං අනන සුඛං අනවජ්ජ සුඛං තීති ධර්මයේ සරණ සොයන ධර්මයේ ගැඹුරු සොයන ධර්මයේ තුලින් ජීවිතයේ සැනසීම උදා කරගන්න බලාපොරොත්තු වෙන අසන්න නරඹන සදහබර පෙන්වතනේ තිලෝකර බුදුපියාණන් වහන්සේට යොදන විශේෂිත වචනවල සුගත කියන වචනයත් භාවිතා වෙනවා. එහි අඩංගු අර්ථයන් අතර හිතකර වූ බසක්ම වදාළ බැවින් සුගත කියන අර්ථයක් තිබෙනවා. පුරා 45 වසක් තිස්සේ සමාජයේ වැඩ සිටමින් උපදේශයන් කළාද යම් යම් ආකාරයේ. ඒ සියල්ල සියලු ලෝකවාසී ජනතාවට හිතකර වෙන දේවල්. අහිත පිණිස අවැද පිණිස වන්නේ නැහැ මේ දේවල් අනුගමනය කිරීම තුළින්. මිනිස් වර්ගයාත් උපත ලබාගෙන ජීවිත අවසානය දක්වා සැපවත් සුවපත් ජීවිතයක් ගත කරන්නට කල්පනා කරන්නේ හැම කෙනෙක්ම ආගම් ભેදයෙන් පවා කරව. එහෙත් හැමෝම එහෙම සුවපත් ජීවිත ගත කරන බව අපට පෙනෙන්නේ නැහැ. ඇතැම් හෝ ජීවිතේ වරද්දා ගන්නවා නැත්නම් ජීවිතේ දුකට පස් කර ගන්න ලබනවා. ඒ වගේම බුදු සමය පිළිබඳව ගැඹුරින් හැදෑරුවේ නැති උඩින් පල්ලෙන් සොයා බැලුවෝ ඇතැම් බටහිර වියතුන් බුදු සමය වත්මන් ප්‍රගතිශීලී සමාජයට නොගැලපෙන දුක්ඛාගමක් යයි නම් කොට තිබෙනවා. මේ අප ප්‍රතික්ෂේප කරන ලබනවා. ඒ සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. බුදු පියාණන් වහන්සේ එලි කළ පරිදි මිනිස්සුන්ගේ නැත්නම් මනුස්ස වර්ගයාගේ ජීවිතයේ දුකක් වන්නේ උපතින් නෙවෙයි. ජීවත් වෙන්නට දරන උත්සාහයේදී අනුගමනය කරන ක්‍රියාමාර්ග නිසා තමයි ජීවිතයේ දුක් වැඩි වන්නේ. එනිසා බුදු සමයෙන් පෙන්නන දහම් මඟ තේරුම් ගන්නට පුළුවන් නම් දුක් අවම කර ගැනීම වනක් නොව දුක නැති වූ තැනකටම පත් වෙලා ජීවත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම මෙතන පැහැදිලි කළ යුතු තවත් කරුණක් තිබෙනවා. මේ වැරදි අවබෝධය නිසා මිනිසා දුකට පත් වෙන එකේ පවතින දුක් දෙකක් ගැන අප සඳහන් කරන ලබනවා. එකක් තමයි සමාධිගතව පවතින දුක. අනිත් එක තමයි චිත්තසංතානගතව පවතින දුක. සමාජගත දුක කියන එකේ කියලා තේරෙනවා. නැති බැරිකම්. විදුලිය නැහැ, ජලය නැහැ, මහා මාර්ග නැහැ, නිවාස නැහැ, රැකියාව නැහැ ආදී වශයෙන් සමාජයේ අවලාද නැගන්නේ ඒ සමාජගත දුකයි. මව්පියන්, ගුරුවරුන් විශේෂයෙන් පාලක පක්ෂයේ උත්සාහ කරන ලබන්නේ මේ සමාජගත දුක සංසිඳවන්න. නමුත් බුදුරජාණන් වහන්සේගේ තක්සේරුවේදී සමාජගත දුක යන ඉතා කුඩා දෙයක්. 16න් එකක් තරම් කුඩා දෙයක්. එය සංසිඳවන්නට අඩු වැඩි වශයෙන් පුළුවන්කමක් තිබෙනවා. එහෙත් චිත්තසංතානගත දුක කියන එක මව්පියන් ගුරුවරුන් දේශපාලනඥයන් හදලා දෙන දෙයක් නොවේ. තමා විසින් ලෝකයේ දෙස බැලීමේ වරද නිසා හැදෙන දෙයක්. සමාජගත දුකට වඩා චිත්තසංතාන දුකේ විශාලත්වය 16න් 15ක් පමණ. මේ 16න් 15ක් පමණ දුකේ සිටමින් තමයි අර 16න් එකක සුවය දහම නොතේරෙන සමාජය ලබින්දිනු ලබන්නේ. ඔවුන් කල්පනා කරන්නේ ඉතිරි 16න් 15ක් පවතින පාලක පක්ෂය විසින්ම අපට තුනී කරලා දෙවි කියලා. 16න් 15ක ඒ සමාජ චිත්තසංතානගත දුක කියන එක. නමුත් ඒක කවදාවත් කරන්න හම් වෙන්නේ නැහැ. මේ නිසා ඒ අවලාදේ හම් වෙදී පාලක පක්ෂය හැම විටම අසාර්ථක වෙනවා. ඒ දුක සංසිඳවන්න බැරි වෙන බැවින්. සිටි සහ සිටින් සහ සිටීමේ නියමිත හැමදිනාම තේරුම් ගන්නට ඕනේ. මේ නිසා පාලක පක්ෂයට පුළුවන්කමක් තියෙන්නේ සමාජගත දුක සංසිඳවන්නට පමණයි. ඔවුන් ඒ සමාජයේහි යම් මෙහෙවරක් කරන්නම් ඔවුනුත් ඉඩකඩ ලබා දෙන්න අවශ්‍ය වෙනවා. ධර්මයේ සරණින් මිනිස් චිත්තසංතානෙහි පවතිනා වූ ඒ චිත්තසංතානගත දුක තුනී කර ගැනීම සඳහා අවශ්‍ය ධර්මය ප්‍රචලිත කරන්නට, දහම් අවවාද මනාව ලබා දෙන්නට, ධර්මය අනුගමනය කරන්නට අනුකූලතාවයන් සහ උද්‍යෝගීතාවයන් නැති කරන්නට. අප මේ ධර්මදේශනාවන් කරනු ලබන්නේ ත්‍රිපිටකය හැදෑරීමෙන් පසුව එහි තියෙන මේ කරුණු සමාජයට පැහැදිලි කරන්නට. එනිසා අද අපි කතා කරමු මිනිසාගේ ජීවිතය දුකද නැත්නම් මිනිසාට සුවසේ ජීවත් වෙන්නට පුළුවන්කමක් තියනවද බැරිද කියන එක පිළිබඳව. අනේ පිට සිටුතුමා බුදුරජාණන් වහන්සේ හමු දවසකදී තමයි බුදුරජාණන් වහන්සේ මේ මාහිහතින් සඳහන් කළා වූ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සඳහන් අනන සූත්‍රයේ මා ඉදිරිපත් කළ පාඨය මූලික කොටගත් දේශනාව කරලා තියෙන්නේ. චත්තාරි ඉමානි ගහපති සුඛානි අධිගමනියානි. ගෘහපතිය මේ විඳින්න පුළුවන් සැප හතරක් කාලේන කාලා යම් යම් කාලවකවානුවල සමේන සමයන් අනුගමනය කරන්නා වූ යම් ක්‍රියාමාර්ග මුල් කොටගෙන මේ කිහිනා කාමභෝගීනා කාමභෝගී ජීවිත ගිහියාට කාමභෝගී ගිහියා කියන එක අපි නිර්වචනය කරගනිමු. මව්පියන් පෝෂණය කරන, දූ දරුවන් හදන වඩන, මුදල් හදල් හරි හම්බ කරන ජීවිතයක් ගත කරන එක. එතකොට ඒ ජීවිතය ගත කරන කෙනාට බුදුරජාණන් වහන්සේගේ නිර්දේශ සඳහන් වෙනවා ඒ ඒ කාලවකවානවලදී අනුගමනීය ක්‍රියාමාර්ගයන් මගින් සැප හතරක් ලබා ගන්නට පුළුවන් කියන එක. සැප හතරක්. කතමානි චත්තාරී කියන බුදුරජාණන් වහන්සේ අත්තිසුඛං භෝගසුඛං අනනසුඛං අනවජ්ජ සුඛං කියලා දේශනා කරමින් මේ එකක් එකක් පාසා වෙනම මේ සුඛය පැහැදිලි කරන ලබනවා. කතමංච ගහපති අත්තිසුඛං. මොකද්ද ගහපති මේ අත්තිති සතං කියලා කියන්නේ? අත්තිසුඛං කියන එකෙන් කියවෙන්නේ තියනවා කියන සැපත කියන එක. දැන් ගෘහස්ථ ජීවිතයක් ගත කිරීමේදී ඒවල් දරවල් යාන වාහන භව භෝග සම්පත් දූ දරුවන් ආදී කොට ඇති මේ ජීවත් වෙන්න අවශ්‍ය ධනෙ මේවත් තියෙන්නට ඕන. නමුත් මේ තිබෙනමයි කියව පමණින් ඒවා සමාජ විරෝධීව නීති විරෝධීව උපයාස අපයා සුඛ විඳින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුන් වහන්සේ වදානවා ඉද ගහපති කුලපුත්තෝ. ගෘහපතිය මේ කුලපුත්‍රයෙක්. කුලපුත්‍රයෙක් කිව්වම කාන්තාපක්ෂය අමතක කළයි කියලා හිතන්න එපා. කුල දොහිත්‍රු කෙනෙක් වුණත් කමක් නැහැ. එතන හිතේ කුලපුත්‍රයෙක් බැවින් තමයි මේ කුලපුත්තෝ කියලා පෙන්වන්නේ. උට්ටාන විරියාදිගත බාහා බල පරිචිත සේදා වක්ඛිත ධම්මිකා ධම්මලද්දා. මෙන්න මේ වචන වලින් පෙන්නනවා ඒ තියෙන දේවල් උපයාස අපයා ගන්න ඕන කොහොමද කියන එක. උට්ටාන වීරියෙන්. ඒ වගේම බාහුබල මහන්සි බාහුබලයෙන්. ඒ වගේම දහදිය මුගුරු අගුරුවා. ඒ වගේම දැහැමින් දැහැමින් ලප්පේකින්. අන්න එහෙම තමා තමන්ගේ තුරුණු වියේදී මේ කියන ආකාරයට සජයට විරුද්ධ නොවී ධර්මයට විරුද්ධ නොවී සමාජයට විරුද්ධ නොවී සමාජයේ පිළිගත් සාර ධර්ම අගෙමින් සමාජයට අවශ්‍ය වෙන්නා වූ මෙහෙවරක් මගින් උපයාස අපයා ගත්තා වූ ධනයක් තිබෙනවා නම් අන්න තමාට මෙහෙම ධනයක් තිබෙනවයි කියලා සුඛං අධිගච්ඡති සෝමනස්සං අධිගච්ඡති කියලා කියනවා. සුඛ සත්‍යත විඳින්නට පුළුවන්කමක් තිබෙනවා. එතකොට අප තේරුම් ගන්න ඕනේ ඒ සුවේ විඳින්නට නම් මේ කිව්ව ආකාරයට අම්පිස පුද්ගලයෙක් ධනෝපායන මාර්ග මගින් තමන්ට ජීවත් වෙන්න අවශ්‍ය තරම් ප්‍රමාණවත් තරම් ධනයක් උපයාස අපයා ගන්න ඕන කියන එක. අන්න එහිදී තමයි අපිට එහි අනෙත් පස පැහැදිලි කරන්න සිදු වෙන්නේ. නමුත් බෞද්ධව අබෞද්ධ පාරම්පරිකව යම් යම් පිරිස් ධනෝපායන මාර්ගයන් වශයෙන් ගත්කල ඔය තේමාව අමතක කරන ලබනවා. අනතුරුව ඒ ධනෙ උපයා ගැනීම සඳහා සුරාව, සූදුව, දුරාචාරය, හොරකම වෙනත් ක්‍රියා මාර්ග අනුගමනය කරන ලබනවා. ඒ වගේම එහෙම ඉතා පහසුවෙන් ධනයත් උපයන සපන බව අපට පෙනෙනවා. සපයා ගන්නා බව. ඒ වගේම ජීවිතයේත් අවුරුදු 30 35කට වඩා තියෙන්නේ නැතුව පින පරිලෝ යන බවත් පේනවා. මොකද විරුද්ධවාදීන්ගේ ප්‍රහාර නිසා. එතකොට මේ බඳු අසාධාරණ වැරදි ආකාර ජීවනෝපායන් මගින් උපයා සපයාගත් ධනයක් තුළ අත්ති සුඛය විඳින්නට බෑ. තියෙනවා කියන සුඛය විඳින්නට බෑ. එනිසායි සමාජය තේරුම් ගත යුත්තේ ජීවත් වෙන්නට අවශ්‍යයි. ධනෙ උපයන්නට තහනම් කළා වූ බුදු සමයක් නැහැ. නමුත් ඒක සාධාරණ වෙන්න ඕන. ඒක සමාජ හිත කර වෙන්න ඕන. සමාජය විනාශ නොකරන්නට ඕන. පරිසරය විනාශ නොකරන්නට ඕන. ස්වභාව ධර්මය විනාශ නොකරන්නට ඕන. ඒ විදිහට හැම පැත්තකින්ම ආරක්ෂාව සැලසෙන පරිධනයක් උපයා සපයා ගන්නට පුළුවන් නම් තමාට ජීවත් වීම සඳහා මෙම ධනෙ තිබෙනවායි කියලා සතුට වෙන්න පුළුවන්කමක් තිබෙනවා. මේක තමයි පළවෙනි සෝය විඳින්නට පුළුවන්. එවම කතමංච ගහපති භෝග සුඛං ඊළඟට දෙවෙනි සුඛය අර කිව්ව ආකාරයටම ඉදගහපති අරිය ඉදගහපති කුලපුත්තෝ කුලපුත්‍රේ අර වෙහස මහන්සුයි දාදී මහන්සියෙන් උත්සාහයෙන් වීරියෙන් දැහැමින් සපයාගත් ආ වූ ධනයක් තිබෙනවා නම් ඒ ධනය පරිහරණය කරනවා, පරිභෝජනය කරනවා, පරිභෝග කරනවා. බුඤ්ජති කියලා කියන්නේ අනුභව කරනවායි කියන එක. ඒ තියෙන ධනය ඔහු සතුටින් නැත්තම් ආහාරයට නැත්තම් Tamange පරිහරණයට පරිභෝගයට ගන්නවා. ඒ වගේම පුඤ්ඤානි කරුණති කියලා තිබෙනවා. අන්න එහෙම දැහැමින් සපයාගත් ධනයක් මගින් සමාජයට උදව්වක් උපකාරයක් කරලා පුහුදුන් මට්ටමේ කෙනෙක් වශයෙන් ගත් කල මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් Tamanta සැප විපාක ලබා දීමට සමත් වෙන පුණ්‍ය කර්මයනුත් කරන්න පුළුවන්කම තියෙනවා ඒ ධනෙ. අනේ එතනදිත් අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා පුණ්‍ය කර්මයන් කරන්න කියලා තියෙනවා අරුණම බුදු පියාණන් වහන්සේ උපයාසපයා ගත්තා වූ ධනය පාප කර්මයන්ට යොදන්න කියලා නෑ සැපවත් සැප විඳින්නට නම්. නමුත් සමාජයේ සැබැලීමේදී අපිට පේනවා ඒ ධනය සුරාවට, සූදුවට, දුරාචාරයට, අල්ලසයට නැත්තම් ඔය රේස් කියලා කතා කරන ජාති වලට තවත් නොයෙකුත් සාධාරණ නොවන ක්‍රියාමාර්ගයන් සඳහා යොදනවා. එවිට කොහොමද බුදුන් වහන්සේ වදාළ සුඛය ඇතිවන්නේ? එතකොට භෝග පරිභෝජනයේ පිළිබඳ සැප ඇතිවන්නේ නැහැ. එතකොට භෝග දුක්ඛයක් ඇතිවන්නේ. ඒ නිසා සමාජයේ තේරුම් ගන්නට ඕන භෝග සුඛය විඳින්නට නම් දැහැමින් සපයාගෙන භුක්ති විඳින්නට ඕන. දැහැමින් සපයා ගත්තා වූ ධනයකින් සමාජයේ හැපට සඳහා තමන්ගේ ධනෙ යම් ප්‍රමාණයක් කැමැති පරිදි හැකි පරිදි යොදා ඒ පුණ්‍ය කර්මයන් කරන්න ඕන. අන දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාවට යනකොට කතමංච ගහපති අනන සුඛං. මොකද්ද මේ අනන සුඛය කියලා කියන්නේ අහනවා. එතෙන්දී පැහැදිලි කරන ලබනවා ඉද ගහපති කුල පුත්තෝ නච කිංචි කස්සච කිංචි ධාරේති අප්පං වා බහුං වා කියලා. ඒකෙන් කියන්නේ ගෘහ පුත්‍රයා කිසියම් කෙනෙක් අල්ප හෝ නැත්නම් විශාල හෝ ටිකක් හෝ වශයෙන් ණය නැත්නම් නයනක ජීවිතයක් ගත කරන්න පුළුවන් නම් අන්න එතන තියෙන සුවේට කියනවා අනන සුඛය කියලා. දැන් මේ සූත්‍රයේ පරිබාහිරව තව තියෙනවා ඉන කියලා සූත්‍රයක් අපි කියවපු. එහි සඳහන් මෙන්න මේ ගාතාවත් මම ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. දලිද්දයන් දුක්ඛං ලෝකේ ඉන දානන්ති උච්චති. දලිද්දේ ඉනම ආදාය පුඤ්ජමානය විහන්නති. මේ ලෝකේ කාමභෝගී ගිහියාට දරිද්‍රතාවය හේවත් නැති බැරිකම සහ ණය ගැනීම කියන දෙක දුකක් යයි කියනු ලැබේ කියලා කියනවා. විලින්දා ජීවත් වීම සඳහා ණයගෙන ඉන බාදාය බුඤ්ජමානෝ කියන්නේ කෑමට. කෑමට ණය අරගෙන වෙනස් වෙනවා. එතකොට අන්න ණය කියන වචන යටතේදී එය ණය සම්බන්ධ තියෙන වචනේ තමයි ණය ගත්තොත් ගෙවන්න ඕන කියන එක. ණය සම්බන්ධ තියෙන ඊළඟ නීතිය තමයි ණය ගත්තොත් පොලිස් එක ගෙවන්න ඕන කියන එක. එතකොට නැතිදරි කෙනෙක් ණය අරගෙන එය ගෙවන්න විදියක් නැහැ. පරිභෝජනේ නැත්තම් භෝජනයට වැය කළොත් එවිට තවත් දෙයක් විකුණන්න සිද්ධ වෙනවා. ඒකයි බුඤ්ජමානේ විහන්නේ කියලා කියන්නේ. ණය අරගෙන කෑවොත් වෙනසෙන් සිද්ධ වෙනවා. නමුත් අපි මේ ණය පිළිබඳව ටිකක් තේරුම් ගන්න වෙනවා. අප දන්නවා අනේ පිළ සිටුතුමා පවා යම් යම් දේවල් ණයට දුන්නාය පොලි හම්බුන නිසා දුගී උනායි කියන එක පොතේ සඳහන් වෙනවා අපි පිටකෙහි. ඒ වගේම වත්මන් සමාජයේහි ණය කියන වචනය සමග බැඳී පවතින තත්ත්වයක් පවතින්නේ. පෙර පරම්පරාවල වැඩි හිටියෝ වෙහස මහන්සි ධනෙ උපයාගෙන කුඹරෙන් හෝ වත්තේ ඔවුන්ගේ නව නිවාස ගොඩනගමින්ට ඔවුන්ට අවුරුදු 60ක් 70ක් ගොහින්. මොකද ඒතර අපහසුයෙන් ටික ටික ඉතුරු කරගන්න ඕන. නමුත් වර්තමාන ක්‍රමයේ සැකසී පවතින්නේ එහෙම නෙමෙයි. තමන්ට අපේට තියන්න පුළුවන් රැකියාවක් හෝ අපේට තියන්න පුළුවන් වෙනත් සාවර බවක් තිබෙනවා නම් වර්තමාන සමාජයේ මුදල් ගන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට මේ ණය ගන්න ඕන කොහොමද කියන එක තේරුම් ගන්න වෙනවා. ණය ගන්න ඕන ආයෝජනය කරන්න. ඒ කියන්නේ ණය ගත්තොත් අනිවාර්යයෙන්ම ගෙවන්න ඕන. ඒ වගේම පොලියත් සම ගෙවන්න ඕන. එහෙමනම් වත්මන් සමාජයේ හිතට තේරුම් ගන්න ඕන ණය ගන්න එපා කියන එක නෙමෙයි. ණය අරගෙන කාල විනාශ කරන්න එපායි කියලා. පරිභෝජනය කරලා විනාශ කරන්න එපායි කියලා. ණය අරගෙන ඒක ආයෝජනය කරලා පොලිය ගෙවන්න පුළුවන් ආකාරයකට වැඩිපුර ගෙවන්න පුළුවන් නම් Tamanට ලාභත් ලැබෙනවා. ඔබට පෞද්ගලිකව එබඳු අත්දැකීම් නැති ඒ තේරුම් ගත්තාම හොඳටම පැහැදිලි කර දෙන්න දෙයක් තමයි මේ සමාජයේ සාධාරණ පුද්ගලයෙක් වශයෙන්, දැහැමි පුද්ගලයෙක් වශයෙන් මුදලක් Tamanට නැති නිසායි ගන්නෙ. අරගත්තාම මේ මුදල ලැබෙන්නේ බැංකුවකින් වෙන්නත් පුළුවන්, පෞද්ගලික තැනකින් වෙන්නත් පුළුවන්. එතනටත් මේ මුදල් ලැබෙන්නේ තවත් ආයෝජනය කරපු කෙනෙක් මගින්. ඔවුන්ට වෙහෙස මහන්සි වෙන්න බැරි නිසා තමයි ඔවුන් එතන මුදල් යොදලා තිබෙන්නේ. ඔවුන්ටත් පොලියක් ලැබෙන්නට වෙනවා. එහෙමනම් වෙහෙස මහන්සි උපේන අය ඒ ලබාගත් මුදලට අදාළ පොලියක් ගෙවලා නිදහස් වෙන්නට ඕන. වර්තමාන සමාජයේ අපි දකින්න අවුරුදු 20 30 වන විට හොඳට නිවාස හදාගෙන, නිවාස හදාගෙන යාන වාහන අරගෙන සුවපත් ජීවිතයක් ගත කරනවා. ඔවුන්ට ස්ථාවර ආදායමක් තිබෙන නිසා අර ණය බව, ණය ගැති බව පිළිබඳ දුකක් නැහැ. සුවසේ ජීවත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට මෙන්න මේ කාරණා තුන යලිත් අපි මතක් කරගනිමු. ගෘහපතියෙක් වශයෙන්, නැත්නම් කුලපුත්‍රයෙක් වශයෙන්, නැත්නම් කුල දුහිතෘ කෙනෙක් වශයෙන් දැහැමිව සකස් කරගත්තා වූ ධනයක් තිබෙනවා නම් ධනය තිබෙනවා කියන සුවය විඳින්න පුළුවන්කමක් තියෙනවා. දැහැමිව සකස් කරගත්ත ධනයක් තිබෙනවා නම් ඒ පරිභෝජනය කිරීමේ හැකියාව තියෙනවා සහ පිනට යෙදීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ආදායම් මාර්ගයකට යොදා තිබෙනවා නම් ආදායම මගින් පොලී ගෙවමින් ණය ගෙවලා නිදහස් වීමට, ණය නැති බව කෙනෙක් සේවිතත් ණය බරක් නොවන බව, ණය නිසා නොවැනසෙන බව. දැන් ණය නිසා වෙනසෙන්නේ ණය අරගෙන ආයෝජනයක් නොකළොත් පොලිය ගෙවන්න ආදායමක් නැති වෙනවා. ඒ විතර තවත් දෙයක් විකුණන්න සිද්ධ වෙනවා. ඒ නිසා බුදුන් වහන්සේගේ ඉගැන්වීම දලිද්දේ ඉනම ආදාය පුඤ්ඤමානේ වෙහන්්‍යති. දිලින්දා ණයගෙන ආහාරයට ගත්තොත් තමයි වෙනස වෙන්නේ, ණයගෙන ආයෝජනය කළොත් වෙනසෙනවයි කියලා නැහැ. එතන වත්මන් සමාජයේ මේ ණය පිළිබඳව තියෙන තත්ත්වයන් නම් සලකා බැලීමේදී ඒ වරදක් නෙවෙයි. නමුත් ණය අරගෙන ගෙවන්නති, ගෙවන්න නැතුව ඉන්නවා නම් ඒ වරදක්. ණය අරගෙන පැහැර හරිනවා නම් ඒ වරදක්. පොලී ගෙවන්න නැත්නම් ඒ වරදක්. අපි සත්වෘෂීන් වශයෙන් නැත්නම් සාමකාමී පිරිසක් වශයෙන්, දැහැමි පිරිසක් වශයෙන්, එහෙම නැත්නම් අපි ගුණධර්ම ගරු කරන පිරිසක් වශයෙන් හිතන්ට අවශ්‍ය වන්නේ ණය පිටුපස බැඳී පවතිනවා ගෙවීමේ අවශ්‍යතාවය. ණය පිටුපස බැඳී පවතිනවා පොලී ගෙවීමේ අවශ්‍යතාවය. ඒ පැහැර නොහැරිය යුත්තක් වශයෙන් තේරුම් ගන්නවා නම් අනේ හැමදෙණෙක් අතින්ම වරදක් සිදුවන්නේ නැහැ සමාජයට. ඊළඟට බුදු පියාණන් වහන්සේ ඊළඟ මේ කොටස පැහැදිලි කරන්න කාලය අරගෙන තිබෙන්නේ වෙනත් ආකාරයකට. දැන් පසුගිය මේ පද තුනම මම ඔබට විවරණය කිරීමේදී ඉද ගහපති කුලපුත්තෝ භෝගා හොන්ති කියන වචනේ තමයි පාවිච්චි කළේ. දැන් මා පාවිච්චි කරනවා ඊට වඩා වෙනස් වචනයක්. ඒක ත්‍රිපිටකයේ තියෙන එකක්, මා සාධන එකක්, එහෙම නෙවෙයි. ඉද ගහපති අරිය ශාවකෝ භෝගා හොන්ති. අන්න මේ කුලපුත්‍රයාට කුලපුත්‍රයෙක් වුණ පමණින් කතමංච ගහපති අනවජ්‍ය සුඛං, කොහොමද ගෘහපතිය මේ මොකක් කුමක්ද ගෘහපතිය මේ නිවැරදි සුඛය කියලා කියන්නේ කියන එක පැහැදිලි කරන්න යන බුදුරජාණන් වහන්සේ අල කුලපුත්‍රයාට විශේෂ තත්වයක් ලබා දී තිබෙනවා. ඔහු ආර්ය ශාවකයෙක් වෙන්නට ඕන. මෙන්න මෙතන අපි තේරුම් ගන්න වෙනවා. දැන් මෙතෙක් මේ අත්තිභෝග අනන කියන සුඛ විඳීමේදී ආර්ය ශාවක භාවයක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අත්වත්මන් සමාජය අපි භාවිතා කරනවානේ පුහුදුන් කියලා, පෘථග්ජන කියලා. පෘථග්ජන පුද්ගලයෙකුට දැහැමින් ධනෙ උපයන්න පුළුවන් නම් එන් සතුට වෙන්න පුළුවන්. පෘථග්ජන පුද්ගලයෙකුට දැහැමින් මේක පරිහරණය කරන්න පුළුවන් නම් සතුට වෙන්න පුළුවන්. පෘථග්ජන පුද්ගලයෙකුට ණය නැතුව ඉන්න පුළුවන් නම් සතුට වෙන්න පුළුවන්. නමුත් එතනින් එහාට පෙන්වන අනවජ්‍ය සුඛයට යන්නට මේ පුහුදුන් බව ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා ආර්ය ශාවකයෙක් වෙන්නට වෙනවා. ආර්ය ශාවකයෙක් වෙන්නට ගිහි කෙනෙකුට බැරිකමක් නැහැ කියන එක තමයි මේක පෙන්වන්නේ. මොකද ගිහිනා කාමභෝගීනා, නැත්නම් කාමභෝගී ගිහියන්ට තමයි මේ සැප හතරම අයිති කියලා උන්වහන්සේ අදාරලා තිබෙන්නේ. එහෙමනම් මේ ඊළඟ සැපේටත් අපේ ආයුතු වෙනවා විවාහ සමාජයේ ජීවත් වෙන අය වශයෙන්. ඒ වගේම මෙතන මේ සැප දෙක පිළිබඳව සැපේ පිළිබඳව විස්තර කරන්න මත්තෙන් මට තව මේ සැප දෙකේ ස්වභාවය පිළිබඳව පැහැදිලි කරන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සැප තුනක් එක පැත්තකට යොමු කරලා අනිත් සැපත් අනිත් පැත්තට යොමු කරන ලබනවා. තරාදී එක දෙපැත්ත වගේ. විපස්සමානෝ ඥානේති උබෝ අන්තේ සුමේදසෝ. යම්කිසි පුද්ගලයෙක් නොනැසු මෙමසා බැලුවොත් මේ අන්ත දෙක කෙරෙහි එක පැත්තක තියෙනවා අත්ති සුඛය, භෝග සුඛය සහ ආනන සුඛය කියන තුන. අනිත් පැත්තේ තියෙන අනවජ්‍ය සුඛය විතරයි. නමුත් උන්වහන්සේ වදාරනවා අනවජ්‍ය සුඛස්සේතේ කලං නග්ගන්ති සෝලසින්. අනවජ්‍ය සුඛයෙන් 16න් එකක් තරම්වත් වටින්නේ නැහැ කියලා කියනවා අත්ති සුඛය සහ භෝග සුඛය සහ ආනන සුඛය. අන්න තේරුම් ගන්න ඕන කාරණාව. අපි හිතමුකෝ ගණන් සාමාන්‍ය ගණනක් මේ නිවැරදි ගණනක් නෙමෙයි මම හදන්නේ යම් කිසි පුද්ගලයෙකුට රුපියල් 5000ක වැටුපක් තියෙනවා. එතකොට 5000ේ වැටුප තියෙනකොට ඔහුට කියනවා මම ඔය වගේ 16 ගුණයක් ගෙවන්නම් නැත්නම් 80000ක් ගෙවන්නම්. එතකොට 5000ේ රැඳී සිටිනවාද 80000ට සොකැමැත්තෙන් ඉක්මනින් යනවාද අපේ සමාජයේ. මොකද ඒ වගේ 16 ගුණයක් විශාලයි. අන්න ඒ වගේ මේ පුහුදුන් බව තුළ ඉඳගෙන අත්තිභෝග අනන කියන සුඛය තුන හිර වෙලා මේ 16න් එකේ සුවේ විඳිනවාද ඒ ගෘහස්ත ජීවිතයේ උතුකම් ඉටු කරමින්ම ආර්ය ශාවෙක් බවට පත් වෙලා අනවජ්‍ය සුඛය විඳිනවාද කියන එක කල්පනා කරලා බලන්න ඕන. මගේ නම් යෝජනාව බුදුන් වහන්සේ වදාළ පරිදි ගෘහස්ත සමාජයට කියලා නැමේ හැම දිනකටම මේ අනවජ්‍ය සුඛය විඳින්න අවශ්‍ය ආර්ය ශාවක බව ලැබෙන්නට ඕන. දැන් මේ ආර්ය ශාවක අනාර්ය ශාවක කියන එක තමයි අපිට මෙතන විග්‍රහ කරන්න තියෙන්නේ. ආර්ය අනාර්ය ඉන්දියාවේ ඇතිවන්නේ හැම කළු බව සහ සුදු බව උදව් කරගෙන. ඉන්දියාවට සංක්‍රමණය වූ අය සුදු හැම ඇති අය වශයෙන් උත් ඉන්දියාවේ වාසය කරපු අය කළු හැම අය වශයෙන් උත් සලකලා සුදු හැම ඇති අය ආර්යයන් ලෙසත් කළු හැම ඇති අය අනාර්යයන් ලෙසත් සැලකූ බව බුද්ධ කාලෙට පෙර ආතුව සඳහන් වෙනවා. එතකොට ආර්ය උසස් අනාර්ය පහත්. බුදුපියාණන් වහන්සේගේ බුදුපියාණන් වහන්සේ චර්මීය ස්වභාවයෙන් මේක ගත්තේ නැහැ. ආර්ය උසස් අනාර්ය උසස් නැති කියන අර්ථයෙන් ගත්තා. උන්වහන්සේ වදාළ ධම තේරුම් ගන්නා වූ පුද්ගලයෝ ආර්ය ශ්‍රාවකයෝ බවට උන්වහන්සේ වදාළ ධම තේරුම් ගන්න බැරි අය අනාර්යවත් පුතග්ජන අය බවටත් උන්වහන්සේ නම් කළා. අන්න අපි මේ බුද්ධෝත්පාදයක මිනිසත් බව ලබන්නේ මිනිසත් බව ලැබූ පමණින්ම අපට ජීවිතය සම්පූර්ණ කරගන්න බෑ. උන්වහන්සේ වදාරනවා මනුස්ස ප්‍රතිලාභෝච සද්දම් මස්සක දේශනා. ඒ මනුස්ස ප්‍රතිලාභයට සද්ධර්මයක් එකතු වුණාම තමයි අනවජ්‍ය සුඛයට යන්න පුළුවන්කමක් තිබෙන්නේ නැත්නම් ලබාගත් මිනිසත් බවින් උපරිම ඵල ප්‍රයෝජන ලබන්න පුළුවන්කමක් තිබෙන්නේ. අපි මේ ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ කොහොමද කියන එක එහෙමනම් කතා කරන්න ඕන තේරුම් ගන්න ඕන. මේ සඳහා මේ සූත්‍රයට අමතරව අපට ඔය සංයුතනිකායේ තිබෙන කන්දක වර්ගයේ තියෙන සූත්‍ර කීපයක තියෙන පාඨ එකම පාඨයක් තිබෙන්නේ. ඒ පාඨයක් විග්‍රහ කරලා බලන්න වෙනවා. එතකොට මෙන්න මේ වගේ ඉගැන්වීමක් තියෙනවා බුදු පියාණන් වහන්සේගේ. අස්සතු අපුතුම් ජනෝ අරියාණං අදස්සාවි අරියස්ස ධම්මේ අකෝවිදෝ අරියස්ස ධම්මේ අවිනීතෝ. මේ අස්සතුත් පුතග්ජනෙක් කියලා කෙනෙක් ඉන්නවා. අස්සතුත් කියන්නේ බොහෝ ඇසුරු පිරුතම් නැති නැත්නම් අල්ප වූ දේවල් පිළිබඳ අත්දැකීම් නැති. මෙතන අල්පස්සත බහුස්සත කියන කාරණාව මා දෙආකාරයකට විග්‍රහ කරනු ලබනවා. සමාජයේ බහුස්සත බවක් පවතිනවා. ඒ බහුසුත බව පෘථග්ජන භාවයේ තුලම බොහෝ වැසූ පිරුතෙන් නැටි. එහෙම පවතින්න අවශ්‍යයි යම්සි දෙයක් පිළිබඳව අහසලා අත්දැකීම් තිබෙන්නේ වසර 5ක කෙනෙකුට නෙමෙයි වසර 30ක ඒ ශේස්ත්‍රයේ පළපුරුදු කෙනෙකුට. ඒ අනුව යම්කිසි එහෙම බහුසුත බවක් ලැබෙනවා. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේගේ මේ අල්පසුත බව කියන්නේ පෘථග්ජනයා අත් කියන්නේ අල්පසුත කියන එක. උන්වහන්සේ වදාළ ආර්ය භාවයට පත්වීම පිළිබඳ දැක්ම ඇති පුද්ගලයාට තමයි මෙතන බහුසුත කියලා පෙන්වන්නේ. අස්සුත වාපුතුම් ජනෝ අසුත පුතග්ජනෙක් ඉන්නව නැත්නම් පුතග්ජන පුද්ගලයා ආර්යයන් වහන්සේලා දකින්නේ අරියාණං අදස්සාවි. අරියස්ස ධම්මේ අකෝවිදෝ ආර්ය ධර්මයට ප්‍රිය කරන්නේත් නැහැ. ආර්යස්ස ධම්මේ අවිනීතෝ ආර්ය ධර්මයේ හික්මෙන්නේත් නැහැ. අන්න ආර්ය ධර්මයට ප්‍රිය කරන්නේ නැත්නම් ආර්යයන් වහන්සේලා මුණ ගැසෙන්නේ නැතිනම් ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැත්නම් ඔවුන්ට අත්ති භෝග අනන නම් වූ සුඛ තුنين එහාට යන්න ලැබෙන්නේ නැහැ. නමුත් ඒ සුඛේ ප්‍රමාණය 16 එකයි. තව 16න් 15ක ප්‍රමාණයක් තරම් විශාලයි අනවජ්‍ය සුඛය. නමුත් ඒ අනවජ්‍ය සුඛයට එළඹෙන්නට අනවජ්‍ය සුඛයට අතපවන්නට ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ආර්ය ශ්‍රාවකයා සහ අනාර්ය ශ්‍රාවකයා අතර වෙනස කුමක්ද? අනාර්ය ශ්‍රාවකයා කල්පනා කරන්නේ මෞකසෙන් බිහිවන පුද්ගලයාම ජීවිත අවසානිය දක්වා ලදරු තරුණ මැදිවිය මහලු වශයෙන් ගතකොට මේ යනවා කියන එකම පුද්ගලයෙක් ඉපදී මේ යනවා කියන සංකල්පය තමයි උන්තර පවතින්නේ. පුද්ගලයෙක් මෙතන ඉන්නවා, ඒ පුද්ගලයා තමයි උපදින්නේ, පුද්ගලයා තමයි අධ්‍යාපනය ලබන්නේ, පුද්ගලයා තමයි රැකියාව ගන්න, පුද්ගලයා තමයි විවාහ වී දරුවන් ලබා අවසානයේ අවමංගල සහතිකය ලබා පරලෝ යන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ මේ අසුතාපුතුග්ගණෝ කියන සූත්‍රය පැහැදිලි කර වදාරනවා වෙනත් දෙයක්. මේ පුද්ගලයා තුළ උපතේ සිට මරණය දක්වාම පවතින ශරීරයක් එකක් වශයෙන් අපේ බාහිර දැක්මට පෙනුණා වුණාට නිරන්තරයෙන්ම මෙතන ඉපදීමක් මැරීමක් සිදෙනවායි කියන එක. ඒ පිළිබඳව ඉගැන්වීමේ පවතින්නේ මෙන්න මෙහෙම දෙයක්. කන්දේසු ජායමානේසු ජීයමානේසු නියමානේසු. ස්කන්ධ කියන දේවල් උපදින කල්හි, විරණ කල්හි සහ මිය යන කල්හි. කනේ කනේ තං ශනයක් ශනයක් පාසාම ඔබද උපදින්නේහිය, විරන්නේහිය, මිය යන්නේහිය. අප සම්මත වශයෙන් දකින්නේ මෞක්ෂණෙහිය, ජීවිත අවසන්නේ මිය යන්නේහිය. නමුත් බුදු පියාණන් වහන්සේ වදාරනවා ක්ෂණයක් ක්ෂණයක් පාසාම ඔබ උපදිනවාය, දිරෙනවාය, මැරෙනවාය. මොනවා නිසාද? ස්කන්ධයන් උපදින කල්ලි සහ ස්කන්ධයන් දිරන කල්ලි සහ ස්කන්ධයන් මේ යන කල්ලි. මෙහිදී මා මේ පිළිබඳව පැහැදිලි කරන්නට තවත් වචනයක් යොදා ගන්නවා ත්‍රිපිටකයේ පවතින. උන්වහන්සේ ඔය මරණින් මතු ජීවිතය පිළිබඳව විශේෂ වචනයක් යොදලා දේශනා කරලා තියෙන්නේ. සෝ කායස්ස වේදෝ පරම්මරණ. කය බිඳී සිදුවෙන මරණයෙන් පසු තමයි ඔහුට සුගතිගාමි බව, දුගතිගාමි බව, මනුෂ්‍ය උත්පත්ති ආදීන් ලැබෙනවායි කියලා පෙන්වලා තියෙන්නේ. කායස්ස බේදෝ පරම්මරණා කියලා විශේෂණයක් යොදලා තියෙන්නේ මා දකින්නේ කය නොබිඳී සිදුවෙන මරණයක් තිබෙන බවයි එින් පෙන්වන්නේ. ඒ කය නොබිඳී සිදුවෙන මරණය තමයි මේ ස්කන්ධ පංචකයෙන් පංචකයට ඉපදෙන මැරෙන සිදුවීම. අන්න මේ ස්කන්ධ පංචකයෙන් පංචකයට ඉපදෙන මැරෙන බව දැනගෙන ස්කන්ධ පංචකයෙන් පංචකයට සංවර වෙන්න කල්පනා කරන්න පුළුවන් නෝනක් එනකොට තමයි ආර්ය ශ්‍රාවක භාවය ලැබෙන්නේ. මෙතන මම මතක් කරන්න උන කරුණක් තියෙනවා. මේ සමාජයේහි පුද්ගල සංවරයක් පවතිනවා. දැන් ප්‍රෞඪ්‍යා භූමිය අරන් බලන්න, සාමණේර භූමියක් තියෙනවා, උපසම්පදා භූමියක් තියෙනවා. දෙකටම ශික්ෂාපද. එතකොට ශික්ෂා මද පදපත සංවරවනු ලබන්නේ පුද්ගලයේ. ඒ වගේම ගෘහස්ථ භූමියක් පවතිනවා. පොය දවසට අෂ්ටාංග උපෝසථය, අනිත් දවසට පංචශීලය. එතනත් එතකොට ශික්ෂාපද සමාදන් වීම තුළින් සංවර වීම. අපට පෙනෙන දෙයක් තමයි මේ සමාජයේ ගිහි පැවිදි කවුරුත් එහෙම දැහැමි ජීවිත ගත කරන අය නම් මේ කියන පංචශීල ප්‍රතිපත්තිය, ශීල ප්‍රතිපත්තිය හෝ සාමණේර සීලෙහි හෝ නොසේනම් උපසම්පදා සීලෙහි සිටින බව. මේ හැමදෙනාම ඇතුළත් වන්නේ පුද්ගල සංවරයට. මේ හැමදෙනාම ස්කන්ධ පංචකයක් ඉපදීම මැරීම මූලකට සංවර්ධනය ලැබන අය නෙවෙයි. නමුත් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා ස්කන්ධ පංචකයෙන් පංචකයට අපි උපදින්නේ මැරෙන්නේ ස්කන්ධ පංචකයක් තුල ඉපදීම මැරීම තුල සංවර වෙන්න ඕන කියන එක. මෙන්න මේ ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම නොදැන ගත කරන ජීවිතයේ ලැබෙන සංවරයට කියන්නේ ශික්ෂාපද විනය. ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම දැනගෙන ගත කරන ජීවිතයට පෙන්වන්නේ ධර්ම විනය. එතකොට ගිහි සමාජයේ ශික්ෂා පදවිනේහි පංචශීලයේ සිටින්න නැනොයසේ නම් අටශීලයේ සිටින්න. පූජ්‍යපක්ෂයේ සාමණේර සීලයේ හෝ උපසම්පදා සීලයේ සිටින්න. එසේ සිටින ගමන් නේ අපි ප්‍රතික්ෂේප කරන්නේ අපත් සිටින්නේ භූමියේහි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය කියන එක ඊළඟට ගිහි සමාජයටයි පැවිදි සමාජයටයි දෙකටම අදාළ කරුණක්. අන්න මේ ධර්ම විනය දේශනා කරලා තියෙන්නේ පුද්ගලයා මුල් කොටගෙන නෙමෙයි, පුද්ගලයාට මුල් වෙන ස්කන්ධ පංචකය මුල් කොටගෙන. එනිසා අපි මේ ධර්මදේශනාවේදී ආර්ය ශ්‍රාවක ලබාවේ ලබා ගැනීම සඳහා අවශ්‍ය ස්කන්ධ පංචකයාගේ ඉදීම වැරීම දැකගන්නේ තේරුම් ගන්න කොහොමද කියන එක තේරුම් ගන්න වෙනවා. මෙහිදී ඔබ යම් යම් ධර්මදේශනා ශ්‍රවණය කොට තිබෙන නිසා සහ දහම් පාසල ආශ්‍රයෙන් බුදු ධර්මයේ හදාරලා තිබෙන නිසා ස්කන්ධ පහ කුමක්දයි ඇහුවොත් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන වචන පහ කියන්න දන්න බොහෝ දෙනෙක් ඉන්න පුළුවන්. නමුත් මේ ස්කන්ධ පහ කියන එක පිළිබඳව තේරුම් ගන්න ගොඩක් බනහල තේරුම් ගන්න වෙනවා. මේ ස්කන්ධ පහ පිළිබඳව මට මගේ කනට ඇහිලා තියෙන ඇතැම් වචන ගැන සඳහන් කරනකොට මට කනගාටු හිතෙනවා. ඇයි? වැරදි ආකාරයෙන් පරිහරණය කරන ලබනවා. ගම්බද ජීවත් වුණා වූ සිංහල වෙදමහත්වරු ස්කන්ධ පංචකය කියලා පාවිච්චි කළේ ශරීරයට. නමුත් ඒ බුදුරජාණන් වහන්සේගේ ස්කන්ධ පංචකය නෙවෙයි. ස්කන්ධ පංචකය කියන්නේ ශරීරය නෙවෙයි. උදාහරණයක් වශයෙන් ගන්නකෝ, ඔබ ජීවත් වෙන මිනිසෙක් දැකලා තිබෙනවා වගේම මියගිය මృత කලේබරයක් දැකලා තියෙනවායි කියලා. ඒ මృత කලේබරය කියන තැන ස්කන්ධ පංචකේම නැහැ. ස්කන්ධ පංචකේම එතනින් ඉතුරුයි, ඉවත් වෙලා. එහෙනම් මේ මృత කලේබරය සජීවී වුණේ, ජීවමාන වුණේ ස්කන්ධ පංචකේ ක්‍රියාකලාපයයි නිසා. ස්කන්ධ පංචකේ විග්‍රහයේදී මට කවුරුත් කියලා දුන්නේ නැති, එහෙත් දිගු කාලයක් කල්පනා කොට තේරුම් ගත්ත දෙයක් මේ සමාජයට ඉදිරිපත් කරනවා. ඒ සම්බන්ධයෙන් නින්දාවක් චෝදනාවක් තියෙනවා නම් මේ මායි බාරගත යුත්තේ, වෙනත් කිසිවෙකුට එහි නින්දාව ලක්වන්නේ නැහැ. එහෙත් බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීම් වල පවතිනවා මා පිටක සම්පදානේන. ඔබ දන්නවනේ මේ එක්තරා ජනප්‍රිය සූත්‍රයක් තිබෙනවා කාලාම කියලා. ඒ කාලාම සූත්‍රයේ තියෙන කරුණු 10න් එකක් වෙනනවා පිටකයේ සම්ප්‍රදානීත්ව, පිටක සම්ප්‍රදායේ තිබුණ පමණින් පිළිගන්නට කියලා නැහැ කියලා. මා ළමා කාල පටන් කියවු පොත්පත් ආශ්‍රයෙන් මේ පංචස්කන්ධ විග්‍රහයේදී මෙන්න මෙහෙමයි දකින්න ලැබෙන්නේ. මේක සතර නාමස්කන්ධය සහ රූපස්කන්ධය වශයෙන්. එවිට රූපස්කන්ධය කියලා කියන්නේ කනබන ආහාර ගන්නව මේ ශරීරයට. එතකොට වේදනා සංඥා සංකාර කියන්නේ නාමස්කන්ධය. මෙහෙම තමයි මායිගෙන ගත්තේ සහ දැනටත් මේ සමාජයේ ප්‍රචලිතව පවතින්නේ. ඉවසීමෙන් එකවතාවක් නෝ සියවතාවක් හෝ හිතා බලා කල්පනා කරලා බලන්න මෙන්න මේ දේ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ පෙරපසු නැතිව මොහතකින් උපදින ධර්මතාවයක්. අභිධර්මයේ උගන්වනකොට රූපස්කන්ධය විග්‍රහ කිරීමේදී චිත්තජෛසික රූපණිබ්බාණ යටතේදී රූපස්කන්ධය 820 රූපයකට විග්‍රහ කරනු ලබනවා. ඒ අභිධර්මයේදී ඒක එහෙම පවතින්නේ. නමුත් මේ ස්කන්ධ පංචක ගැනීමේදී රූප කියන එක තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ වෙනත් ආකාරයකට කියලායි මම නම් කියන්නේ. අපි බලමු මේ පිළිබඳව පැහැදිලි කරන්නට. මේ වචන තේරුම් ගන්න වේදනා. වේදනා යන්න සිංහලට රිදෙනවායි පරිවර්තනය වුණාට පාලියෙන් වේදනා යන තිස්සෝ වේදනා. ඒ කියන්නේ යම්කිසි අරමුණක් සම්බන්ධයෙන් අපි සැප වශයෙන් හරි දුක් වශයෙන් හරි උපේක්ෂා වශයෙන් හරි තමයි විඳින්නේ. විඳීම විඳීම වේදනාවයයි කියන ලැබේ කියලා තමයි පැහැදිලි කරනු ලබන්නේ. එතකොට වේදනාව විඳින ආකාරය හඳුනන චෛසිකයට කියන්නේ සංඥාව. හඳුනායි නම් සංඥාවයි. වේදනාව සහ සංඥාව එකතු වෙනකොට ඒකට තියෙන මුලාව අනුව තමයි සංකාර උපාදානය හටගන්නේ. මුලා නැත්තම් සංකාරයේ පමණයි. එතකොට ඒක සංකාර ස්කන්ධය. ඒ වේදනා සංඥා සංකාර වලින් හඳුනාගත් දේ විශේෂයෙන් හඳුනා ගැනීමට විඥානස්කන්ධය කියලා කියනවා. දැන් මොනවද වේදනාවට වින්දේ? රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු හතර නම් වේදනාස්කන්ධයෙන් විඳින්නේ මොනවාද? ඔන්න හිතලා බලන්න තියෙන තැන. හොඳයි, අපට රූප කියන්න බැරිද? ඇසෙන් හම්බ වෙන රූප වලට එතකොට ඒක රූප රූප. කනෙන් හම්බ වෙන රූප එතකොට ඒවා ශබ්ද රූප. නාසයෙන් හම් වන රූප ඒවා ගන්ධ රූප. දිවෙන් හම් වෙන රූප ඒවා රස රූප. කයෙන් හම් වෙන රූප පොට්ටබ්බ රූප. පංචද්වාරයේ උදව් කරගෙන මනෝද්වාරයක් සාදා ගත්තාම මනෝ ලෝකෙන් පහළ වෙන රූප මනෝ රූප. දැන් මට කියන්න නැත්තම් ඔබ කල්පනා කරලා බලන්න. ඔබට ඇසට රූපයක් හම් වන විට ඔබේ විඳින්නේ වේදනාවෙන් ශරීරයේද ඒ ඇසට හම් වන රූපයේද? හොඳ රූපයක් හරි නරක රූපයක් හරි ලස්සන රූපයක් හරි කැත රූපයක් හරි කියලා. ඔබට කනට ශබ්දයක් ඇසෙනා විට ඔබේ ශබ්දයේ ගුවන් යානයක ශබ්දයක්, පරස වචනයක ශබ්දයක්, මිහිරි ගීතයක ශබ්දයක් කියලා සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳිනවා නේද? එතකොට ඔබ විඳින්නේ ශරීරයේද රූපේ ශබ්ද රූපේ නැමැති වේදන රූපේද? ඔබට ගන්ධයක් දැනෙනවා නාසයේද? ඔබ ගන්ධයක් දැනෙන විට නාසයෙන් ගන්ධය නේද ගඳයි හරි සුවඳයි හරි කියලා විඳින්නේ? එහෙම නැත්නම් ශරීරයේ දෙඳින්නේ. ඔබට දිවට රසයක් දැනෙනකොට දිවෙන් ලැබෙන රසය නොවේද රසයි චිත්තයි කියලා විඳින්නේ. ශරීරයේ දෙඳින්නේ. මෙන්න මේ නිසා මේ ධර්ම විග්‍රහයේදී මේ රූප යන්න ශරීරයට යොදා, නාම යන්න සතර නාමස්කන්ධයට යොදා කරපු විග්‍රහය තුළ මට හිතෙනවා කිසියම් ආකාරයක මේ සමාජීය තාවකට වැටුණයි කියලා. අපට මේ චෝදනාව කරන්න නැතුව වැරදි කියලා gedara gohin hari නැවත වතාවක් කල්පනා කරලා බලන්න ඕන ඔබ. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය. රූපකාය, වේදනාකාය, සංඥාකාය, සංකාරකාය, විඥානකාය. කාය කියන එකේ තේරුම කය කියන එක නෙවෙයිනේ, ස්කන්ධය කියන එක. එහෙමනම් කොහොමද රූපස්කන්ධය හටගන්නේ? බලන්න ඔබ රජයේ රැකියාවකට යන කෙනෙක් නම්, පාසල් යන කෙනෙක් නම් උදෑසන සූදානම් වෙලා කැඩපතක් ඉදිරියට යනවා. ඒ ඔබේ ඇඳුමේ සහ මූණේ තියෙන අඩුපාඩු හදාගන්න. එතකොට කැඩපත ඉදිරියේ ඔබේ රූපය වැටෙනකොට අපි ඒකට කියනවා ප්‍රතිබිම්බය කියලා. ඒ ඔබේ රූප රූපේ නෙවෙයිද? ඔබට ඔබ පෙන්වනු ලබන්නේ රූපය විසින් නෙවෙයිද? මේ වගේ අපේ මේ ඇසට වැටෙනා වූ ආලෝක කිරණ මගින් වැටෙනා වූ බාහිරයේ තියෙන ඕනෑම රූපයක්, හොඳ හෝ නරක රූප ස්වභාවයන් තියෙනවා ඉදිරියේ. ඇසේ කාචය තුළින් ආලෝක කිරණ ගමන් කොට ඇසේ දෘෂ්ටිවිතානය තුළ හදනු ලබනවායි කියලා පෙන්වනවා ප්‍රතිබිම්බය. ඒ ප්‍රතිබිම්බය සිදු නොවැටෙන්නේ නැති වෙන්නට ඔබට කිසිදු රූපයක් පෙනෙන්නේ නැහැ. ඔය ඇස් පෙනෙන්නේ නැහැ කියන එකේ තේරුම වායු රූප නැති නිසා නෙවෙයි. ඒ ආලෝක කිරණ ඇතෙන්ට එකතු වෙන්නේ නැති නිසා ඇස්තෙන්නේ නැහැ. උපසක් පාවිච්චි කිරීම තුළ නැවත වතාවක් ඒ දෘෂ්ටිවිතානයට ආලෝක කිරණ එකතු කරන්න පුළුවන් නම් රූප පේනවා. එතකොට තේරුම් ගන්න රූපයක් පෙනෙනවයි කියන එකේ ඇත්ත සිද්ධිය බාහිර ලෝකේ තියෙන රූපයක් පෙනෙනව නෙවෙයි. ඒක උදව්වෙන් තමන්ගේ සිතේ පහළ වෙන රූපය තමන්ද පෙනෙනවා. බාහිර උදව්වක් වෙනවා විතරයි. ශබ්දයක් ඇහෙනවා කියන එකේ තේරුම බාහිර ලෝකේ තියෙන ශබ්දයක් ඇහෙනව නෙවෙයි. ඒ ශබ්දය උදව් කරගෙන තමන්ගේ සිතේ පහළ වෙන ශබ්ද රූපය ඔබට ඇහෙනවා. ගන්ධයත් එහෙමයි. ගන්ධයේ බාහිර ගන්ධයක උදව් වෙන්න ඒ වායු තරංග මා ඔස්සේවිත් ඔබේ නාසයේ වදිනවා. එවිට එතන පහළ වෙන චෛතසිකය තමයි ගන්ධ රූපය. මෙසේ බාහිර තියෙන දේවල් උදව්වෙන් රූප රූපය, ගන්ධ රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය, ධම්ම රූපය ආදී වශයෙන් ආකාර පහකට හයකට ඒ මොහොතේ රූප පහළ වෙනවා. ඒ පහළ වෙන රූප නොවේද ඒ මොහොතේ විඳින්නේ වේදනාවෙන්? ඒ පහළ වෙන වේදනාව නෙවෙයිද සංඥාවෙන් හඳුනන්නේ? ඒ පහළ වෙන ආකාරයට නෙවෙයිද සංකාරයෙන් බැඳෙන්නේ? ඒ රූප වේදනා සංඥා සංකාර කියන හතරෙන් සිදු වූ දේ නොවේද විඥාණයෙන් විශේෂයෙන් දැනගන්නේ? එවිට ඇසට පෙනෙන විට රූප වේදනා සංඥා සංකාර පහක් ඇති නැති වෙනවා. ඒක මාරු අන්න එතකොට මරුණා. සංදේශ ජායමානේසු ජීයමානේසු මියමානේසු. අනතුරු ඔබට ඇහෙන්නේ ශබ්දයක් නම් සබ්දයේදී සබ්ද රූපය මුල් කරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන පහක් ඇති වෙනවා. අනතුරු ඔබට ලැබෙන්නේ ගන්ධයක් නම් ගන්ධය මුල් කරගෙන ගන්ධ රූප වේදනා සංඥා සංකාර විඥාන පහක් ඇති වෙනවා. අනතුරු ඔබ ආහාර ගන්නවා නම් ආහාරයේ මුල් කරගෙන ඔබේ දිව මුල් කරගෙන රස රූපයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන පහක් ඇති වෙනවා. පොට්ටබ්බේ සම්බන්ධනොත් එහෙමයි, මනෝද්වාරයේ සම්බන්ධනොත් එහෙමයි. එමනම් අපි විවාහාරයේදී කෑම කනවා, ගමන් යනවා, නානවා, රැකියා කරනවා, නිදා ගන්නවා ආදී වශයෙන් විවිධ වචන පාවිච්චි කළාට අන්තිම යුද්ධයට එන විට අපි කරන ලබන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් උපදින අරමුණක් අරගෙන ඒ අරමුණ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහෙන් විඳින එක හඳුනන එක නෙවෙයිද? මෙන්න මේකට කියනවා පංචස්කන්ධය ඉපදීම මැරීම කියන එක. මෙන්න මේ පංචස්කන්ධයේ ඉපදීම මැරීම යන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැඹුරු විග්‍රහයක්. මානම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අභිධර්මයේ කියලා විශ්වාස කරන්න මෙයයි. ඒකට හේතුවක් තිබෙනවා. ත්‍රිපිටකයේ තුන්වන පිටකය අවුරුදු 236කට පසු තුන්වෙනි සංගායනාවේදී සංග්‍රහ වූ බව සහ අභිධර්මයක් එකතු වූ බව අපට උගන්වනවා. නිවන් අවබෝධ කර ගැනීම සඳහා කිසියම් අභිධර්මයක් අවශ්‍ය නම් මංගල ධර්මදේශනාවේ සහ අනත්ත ලක්ෂණ සූත්‍රයේ අභිධර්මයේ නොතිබුණා නම් පස්වගත අවසන්ත නිවන් අවබෝධ වන්නේ නැහැ නේද? එසේනම් මංගල ධර්මදේශනාවේ සහ අනත්ත ලක්ෂණ සූත්‍රයේ නිවන් අවබෝධ කරන්ට අවශ්‍ය අභිධර්මයේ තිබෙන බවයි මගේ කල්පනාව. අනත්ත ලක්ෂණ සූත්‍රයේ තිබෙන්නේ පංචස්කන්ධයේ අනාත්මය නොවේද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පංචකයේ අනත්ත ලක්ෂණ, අනාත්ම ලක්ෂණය අනාත්ම වශයෙන් බලන්න කියන එක. දැන් මෙන්න මෙතන තමයි මා විග්‍රහ කරන්නේ ඔබට මේ පෘථග්ජන සහ ආර්ය කියන එකේ වෙනස. පෘථග්ජනයයි කියලා කියන්නේ ශරීරයේ අයිති පුද්ගලයෙක් ඉන්නව, ඔහු කනවා බොනවා, පින්පව් කරනවා, ඔහු ශික්ෂාපද මගින් හික්මෙනවා. ප්‍රතිපුද්ගල සංවරය. පුද්ගල සංවරය සඳහා භාවිතාවන්නේ පින්පව් නැත්නම් හොඳ නරක, නරක නොකිරීම සහ හොඳ කිරීම සිදු වෙනවා. නමුත් ආර්ය ශ්‍රාවකෙක් බවට පත්වීමේදී ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම මූල කොටගෙනයි ධර්මයේ දේශනා කරලා තියෙන්නේ, විග්‍රහ කරලා තියෙන්නේ. ස්කන්ධ පංචකයෙන් පංචකයට උපදින අරමුණ තමයි අපි දැන හඳුනාගෙන විඳ ගන්නට ඕනේ. මෙන්න මේ ස්කන්ධ පංචකයාගේ උපදීම මැරීම නොදැන අර අසුත අපුතුඥන කියන පුද්ගලයා මේ හැම දෙයක්ම ඇසෙන්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින් සහ ලෝභ වශයෙන්, මෝහ වශයෙන්, ද්වේෂ වශයෙන්, මෝහ වශයෙන් මේ අරමුණු වල බැඳෙනවා. අරමුණු වල බැඳෙනකොට අපි කියනවා ඇලීම. එතකොට මුලා වෙනවා. එතකොට කියනවා මුලාව. අරමුණු සමග ගැටෙනවා. එතකොට කියනවා ද්වේෂ. එතනින් මුලාව ඇති වෙනවා. මෙසේ මේ ජීවත් වීමේදී ඇලීම මුලාව හේවත් ලෝභ මෝහ ගැටීම මුලා හෙවත් ද්වේෂ මෝහ කියන මේ දෙආකාර ත්‍යාදාමයකට අපි පෘථග්ජන භාවය තුල අහු වෙනවා. මෙතන මෝහ යන වචනේ තේරුම මුලාව කීවාට එතන මමෙමි යන මුලාව කියලා ගන්න වෙනවා. අන්න එතකොට තේරුම් ගන්න පුළුවන් වෙනවා ලෝභයේදී ලෝභය මම වෙනවා. ද්වේෂයේදී ද්වේෂය මම වෙනවා. ඊර්ෂ්‍යාවේදී ඊර්ෂ්‍යාව මම වෙනවා. බයේදී බය මම වෙනවා. මේ මම යන්න හඳුනා ගැනීමට අපහසු බැවින් මේ සමාජයේට ධර්මයේ සරණ ලබා ගන්නට අපහසු වෙලා තිබෙනවා. හේතුව මම යන්නේ දිසා නැති වෙනස් වෙලා පවතිනවා. මා කුඩා කාලේ ඇතැම් තැන්වලදී නොදියුණු නගරවලදී දුටු දෙයක් තිබෙනවා. රතුපාට බෝඩ් එකක තැපැල් කාන්තෝරුවට කියලා අතුරෙන් ලියලා තිබුණා අත මිටමරවල ඇඟිල්ලක් හරවලා තිබුණා එක පැත්තකට. ඒ හන්දියේ ඉදමදි තැපැල් කාර්යයක් පවත්වන යන්න අතුරු මාවතක තමයි පුංචි ගේක තැපැල් කාර්යාලය තියෙන්නේ. තැපැල් කාර්යාලයේ සොයා ආයුතු නම් අත දෙස බලා ඉඳලා බෑ. අතින් පෙන්නන ඇඟිල්ලේ දිශාවට යන්න වෙනවා. එතකොට තැපැල් කාර්යාලය හමුවන්නේ. අන්න ඒ වගේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගැනීමට නම් පෘථග්ජන භාවය තුළ ඉඳලා බෑ. පංචස්කන්ධයාගේ ඉදීම මැරීම නිවැරදිව තේරුම් ගන්න වෙනවා. ඇයි පංචස්කන්ධයාගේ ඉදීම මැරීම තේරුම් ගන්න ඕන? බුදු පියාණන් වහන්සේ වදාළ ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන දේශනා කරලා තියෙන්නේ වතු පිටි හෝ ඉදකඩම් හෝ ගෙවල් දරවල් හෝ ද්‍රව්‍ය සංඛ්‍යාත ලෝකයේ මුල් කොටගෙන නොවේ. සංයුත්තනිකායේහි කන්දක වර්ගයේහි සූත්‍ර කීපයක් අරන් බලන්න. මා මේ කියන දේ සත්‍යතාවයේ. දැන් බුදු පියාණන් වහන්සේ ස්වකීය ගිහි ජීවිතයේ පුත්‍රාත්මය රාහුල් හාමුදුරුවෝ රාහුල පොඩි හාමුදුරන්ගේ නෝන වැඩෙන කල් ඉඳලා අන්දවණේට එක්කන් ගිහිල්ලා මේ චුල්ලරාළුහෝ වාද සූත්‍රය දේශනා කරද්දී විමසන්නේ ඔබ මොකද මේ ගැන හිතන්නේ? රූපය අනිත්‍යද නිට්ටයද වේදනාව අනිත්‍යද නිට්ටයද සංඥාව අනිත්‍යද නිට්ටයද සංකාරය අනිත්‍යද නිට්ටයද විඥානය අනිත්‍යද නිට්ටයද බලන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ තුල ඇරුණාම අනිත්‍ය නිට්ට කතාවක් කතා කරලා තියෙනවාද කියලා නන්දක හිමියන් බණ කියන්නට කම්මැලි වෙනවා භික්ෂුණීන්ට. බුදුන් වහන්සේ අණ කරනවා භික්ෂුණීන්ට බණ කියන්න යන්න කියලා. නන්දකෝ වාද සූත්‍රයෙන් එකට කියන්නේ. නන්දක හිමියන් භික්ෂුණීන්ගෙන් විමසන්නේ නැහැ. කේශ කලාපයේ පැඳ ඒ වගේම ගිහි ජීවිතයේ ගත කර ජීවිතය ගැන දත් ගැන විමසන්නේ නැහැ. ඔබ මොකද මේ ගැන හිතන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පස අනිත්‍යද නිට්ටයද? අන්න පෘථග්ජනයයි කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහක් නොදැන ඒ හැම එකක්ම නিত্য සුඛාත්ම සංකල්පයෙන් විඳින කෙනාට අන්න අත්ති සුඛයේ භෝග සුඛයේ සහ අනන සුඛයේ කියන සුඛ තුන පේන්නේ නিত্য සුඛාත්ම සංකල්පය තුළ. ඒ නිසා ඒක අනවජ්‍ය නැහැ සාවජ්‍යයි. අන්න මේ ස්කන්ධ පංචකයාගේ ඉදීම මැරීම තුළ බුදු පියාණන් වහන්සේ වදාරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මය නිවැරදි කියන එක. ඒ පිළිබඳව කතා කිරීමේදී ඉද ගහපති අරිය ශාවකෝ අනවජ්‍ය කාය කම්මේන අනවජ්‍ය වචී කම්මේන අනවජ්‍ය මනෝ කම්මේන සමන්නාගතෝ හෝති. ආර්ය ශාවකේකට කයෙන් වචනින් සිතින් කරන මේ කර්මයන් අනවජ්‍ය කරන්න පුළුවන් වෙන්නේ ස්කන්ධ පහෙන් පහට ඉපදෙන ධර්මතාවයේ තේරුම් ගැනීමෙන්. මේ දේශනාව තුළ මේ සියල්ල විග්‍රහ කරන්න කාලය නොලැබෙනම අපි දන්නවා යම් මට්ටමක් අපි විග්‍රහ කරන්න ලැබුවා. එහෙමනම් මෙහිදී කියවෙනවා නේද අනවජ්‍ය සුඛයේ විඳින්නට නම් නියත වශයෙන්ම ගිහි ශ්‍රාවකයාත් ස්කන්ධ පහක ඉදීම මැරීම දැනගන්න වෙනවා. ස්කන්ධ පහක ඉදීම මැරීමයි මේ ජීවිතයේ ගැඹුරු ධර්මතාවය කියලා තේරුම් ගන්න පුළුවන් නම් ওই ස්කන්ධ පංචකයෙන් පංචකයට හික්මෙන්න කල්පනා කරන ලබනවා. ස්කන්ධ පංචකයෙන් පංචකයට හික්මීමේදී නিত্য සුඛාත්ම සංකල්පය නෙමෙයි භාවිතාවන්නේ අනිදුක්ඛානාත්ම සංකල්පය. අන්න අනිදුක්ඛානාත්ම සංකල්පයේ භාවිතාවේදී තමයි කෙනෙකුට අනවජ්‍ය සුඛයෙන් විඳින්න පුළුවන්කමක් තියෙන්නේ. රැකියාව අතහැරෙන්නේ නැහැ, මව්පියන් අතහැරෙන්නේ නැහැ, සමාජ යුතුකම් අතහැරෙන්නේ නැහැ, දිරිඳු දරුවන් අතහැරෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න වෙනවා. මේ සමාජය හරියට බයයි මේ බාහිර ලෝකේ තියෙන දේවල් අතහැරෙන්න වෙයි කියන එක. ඇතැම්ම කල්පනා කරනවා මේ බුදු සමය කියන එක කැලේට ගියාම පැවිදි වුණාම අනුගමනය කරන්න තියෙන එකක් කියන එක. නැහැ. ඒක ඉතා සුළු සංඛ්‍යාවක් නෙවෙයි වික්ෂු පරපුරට ඉන්නේ. උන්වහන්සේලා සියලු දෙනාම ස්තන්ධ පංචකයේ සංවර යටතේ සංවර වුණා. මේ සමාජයේ තියෙන සුරාව සූද දුරාචාරය හොරකම අල්ලස මරකම නැති වෙන්නේ නැහනේ. අනේ ඒවා නැති වෙන්න නම් සමාජයේ හැම දෙනෙක්ම ස්කන්ධ පංචකයාගේ ඉදීම තේරුම් අරගෙන අත්ති භෝග අනන කියන සුඛ තුන ඉක්මවා අනවජ්‍ය සුඛයට එන්න වෙනවා. අනවජ්‍ය සුඛයේ 16න් 15යි අත්ති භෝග සුඛයේ 16න් 1යි. මේක තේරුම් ගන්න. එහෙනම් අපි 16න් 100ට 100ක් ලෙස සලකා බලා ජීවිත කාලයෙම අපේ කැප කරගන්නවා විනාශ කරගන්නවා 16න් 1ක පුංචි සැපතක් හොයාලුහු බැඳ. අන්තිමට ගම්බද විවාහාරේ තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. නටපු තොවිලෙකුත් නැහැ, බෙරේත් පළුවකුත් නැහැ. වෙහෙස වෙලා මහන්සි වෙලා ජීවිත අවසානයේට ඒ තෘප්තිය හොයාගේ කිසුවකින් තෘප්තිය ලබන්න පුළුවන් කමක් නැහැ. ජීවිතේ පාළුයි. ජීවිතේ දුක් සහිතයි, කටුකයි. මෙන්න මේ தත්ත්වයටපත් නොවෙන්නට කෙනෙක් ධර්ම ශ්‍රවණය කරලා ආර්ය ශාවකෙක් බවට පත් වෙන්නට ඕනේ හැකිතාක් ජීවිතේ මුල් කාලයේදී. තවත් විදිහකින් කියනවා නම් නව යෞවනයේ, භද්‍ර යෞවනයේ, අග යෞවනයේ කියන අවස්ථාවකදී බුද්ධ ආදී මහෝත්තමින් මහන්සියලා මුණ ගැසී සද්ධර්ම ශ්‍රවණය කොට පුද්ගල සංවරයේ ඉක්මවා යන ස්කන්ධ පංචකයාගේ ඉදීම වැරීම නිර්වල්ව තේරුම් අරගෙන ස්කන්ධ පංචකයෙන් පංචකයට සංවර වෙන ධර්ම විනය තේරුම් ගන්න වෙනවා. එනිසා අපි මතක් කරනවා මේ මොහොතේදී යලි යලිත් කල්පනා කරලා බලන්න, ස්කන්ධ පංචකයේ රූප කියන්නේ ශරීරය කියලා ගැනීමේ සාවද්ද්‍ය බවක් නැද්ද? ස්කන්ධ පංචකයේ රූප කියන්නේ ඇසට හම් වෙන රූප කියලා ගත්තාම මේ මොහොතේ රූපේ විඳින්නේ නැද්ද? ස්කන්ධ පංචකයේදී රූපේ කියන්නේ ශබ්දේ වුණාම මේ මොහොතේ ශබ්ද රූපේ නොවේද විඳින්නේ? එවිට ශබ්ද රූපේ ඇති වෙනවා නැති වෙනවා, රූප රූපේ ඇති වෙනවා නැති වෙනවා, ඒ සමගම වේදනාව, සංඥාව, සංකාරය, විඥානේ ඇති වෙනවා නැති වෙනවා. මේ ඇති වෙන නැති වෙන එක අපිට ලබා තිබෙන භාග්යක්. අපිට ලබා දී තිබෙන භාග්යක්. නමුත් පෘථග්ජන පුද්ගලයා කරගත්ත විනාශය තමයි ඇතිවී නැතිවීම අමතක කොට ඒ ඇති වෙන පවතින අල්ලා ගන්න දෙයක් බවට පත් කරගෙන බුදුන් වහන්සේ හෙළි කරවදාලා වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවයේ වෙනුවට නිට්ට සුඛ ආත්මනම් වූ වැරදි ධර්මතාවයකට පත්වීම. මෙන්න මේ නිසා ජීවිතයේ දුක් බවට පත් වෙන්නේ. ජීවිතයේ දුක් බවට පත් වෙන්නේ නිට්ට සුඛ ආත්ම සංකල්පේ නැමැති වැරදි දර්ශනීය ජීවිතයට ගැනීම නිසායි. එනිසා ඔබ හැම දෙනා හැකිතාක් ධර්ම දේශනාවන් ශ්‍රවණය කොට ධර්මයේ තේරුම් ගැනීම තුළින් බුදුරෝ ලෝට හෙළි කරවදාලා වූ මේ ත්‍රිලක්ෂණ සංකේත බුද්ධ වචනයේ ගැඹුරු තේරුම් අරගෙන ඔබ ගිහි සමාජයේ නම් පංචශීලයේ හෝ අටශීලයේ සිටමින්, පැවිදි සමාජයේ නම් සාමනීර සීලයේ උපසම්පදා සීලයේ සිටමින් ස්කන්ධ පංචකයෙන් පංචකයට උපදින මරණ ධර්මතාවය සංතුල සංවර වෙන ධර්ම විනය ඉගෙන ගන්න. එවිට ඔබට අනවජ්‍ය සුඛය විඳින්න පුළුවන්කමක් තියෙනවා. පැවිදි සමාජයට පමණක් නැව ගිහි සමාජයටත් එවිට අත්තිභෝග අනන සුඛයේ ඉක්මවා යමින් අනවජ්‍ය සුඛයටපත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. මේ වෙනස වර්තමාන සමාජයේ සිදු වෙනවා නම් මිනිසුන් අවංක වෙනවා. මිනිසුන් අන් අයට උදව් උපකාර කරනවා. මිනිසුන් වංචනිකින් වන්නේ. මිනිසුන් සත්වරුසින් බවටපත් වෙනවා. මිනිසුන් පාලනය කිරීම හරිම පහසු වෙනවා. මිනිස් සමාජයක් හදන්නයි බුදුරු ධර්මයේ දේශනා කළේ. ඒ ධර්මයේ අදාළවන්නේ මිය ගිය අයට හෝ උපදින්න ඉන්න අයට නෙමෙයි, වර්තමානයේ ජීවත් වෙන අයටයි. ඔබ හැම දිනා අපේ මේ ධර්මයේ ශ්‍රවණයකට මේ කරුණ තේරුම් අරගෙන මේ සමාජයේ ජීවත් වෙන සත්වරුසෙක් බවට කල්පන උස්පත් වෙන්න උත්සාහ කරන්න. අත්තිභෝග අනන්සුඛ ඉක්මවා යමින් අනවජ්‍ය සුඛය විඳ ගන්න තැනට පුද්ධිය දියුණු කර ගන්න කල්පනා කර ගන්න. ඒ සඳහා මෙම ධර්ම දේශනාව ප්‍රයෝගී කොට ගන්න ලෙස මතක් කරමින් ධර්ම ශ්‍රවණයේ කළ හැම දිනාටම ධම්මහස පාදා ගැනීමට මෙම ධර්ම දේශනාව ප්‍රයෝගී වේවා කියන ප්‍රාර්ථනය කරමින් ඒ සඳහා උදව් උපකාර කළ සහයෝගයේ සහභාගීත්වය දැක්වූ හැම දිනාටම ස්තුතිය සහ ධම්මහස පෑදීමට හේතු වේවා කියන ප්‍රාර්ථනයක් කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාසට්ඨා චබුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදෝ සාදෝ සා. කාලේන ධම්ම සවණං රූපවාහිනී ධර්ම දේශනාව සඳහා අද වැඩමවව දාල කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුඤ්ඤෝදය ආරාමාධිපති පූජ්‍ය බෙලිගල මීමුලේ මීමුරේ ධම්මවංශ ස්වාමින්වන් වහන්සේට අපගේ නමස්කාර පෙරදරි පුණ්‍ය අනුමෝදනාව. ඔබ වහන්සේට නිරෝගී සම්පන්නිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේ වෙනුවෙන් අෂ්ට පරිස්කාර පූජා කිරීම සඳහා මා ආරාධනා කරනවා. උපුල් ප්‍රනාන්දු මහත්මිය.